විශ්වාසය තියෙන නිසානේ අපි ඉදිරිපත් කරුවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 45යි. ඒකෝ අනිත් පක්ෂ එක්කවරුන් TNA මුස්ලිම් කොංග්‍රස් වගේ පක්ෂ යාන්දාන් 75 80ක් ගැට ගහගෙන තියෙනවා. ඉතින් එහෙම අඩු ගානක් තියෙද්දිත් අපි මේක ගෙනාවේ අපිට විශ්වාසයක් තියෙන නිසානේ. මොකද අපි හිතුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක මැතිනිගේ කාලේ ඉඳලා මේකට විරුද්ධව කතා කරපු අය කකුලෙන් අදී කියලා අපි හිතුවේ. ඉතින් පාර්ලිමේන්තුව විසිරාරින්න වෙනවා. වෙන කරන් දෙයක් නැහැ. ඒ ඔක්කොම කතා කරගෙන තියෙන්නේ. ප්ලෑන් A ප්ලෑන් B අගමැතිතුමයි ජනාධිපතිතුමයි ඔක්කොම කතා කරගෙන තියෙන්නේ. යම්කිසි සහයෝගයක් සහජීවනයක් තියෙනවා නම් ආණ්ඩුවේ පක්ෂය අතර මොකද අපිට තවත් පනත් කීපයක් අපිට ගේන්න තියෙනවා. අවංක සහජීවනයක් තියෙනවා නම් අපිට කල්පනා කරන්න පුළුවන්.